ญาณวัฏฐสุตัง สาวัตถิยัง จตุจัตตาริสังโฆภิกขเวญาณวัฏฐุนิ เดสิสสามิ ตังสุนาถ Sadhukang manasikaroth bhasissamiti evang bhante thikote bhikkhu bhagavato pachasansosung Bhagavāya tadvocha Katamāni bhikkave chatu chattāli saññāna vatthoni Jarā marane jñānaṁ Jarā marana samudaye jñānaṁ Jarā marana nirodhe jñānaṁ Jarā marana nirodha gāminiyā paṭipadāya jñānaṁ Jatiya jñānaṁ Jati samudaye jñānaṁ Jati nirodhe jñānaṁ Jati nirodha gāminiyā paṭipadāya jñānaṁ Bhave jñānaṁ Bhava samudaye jñānaṁ Bhava nirodhe jñānaṁ Bhava nirodha gāminiyā paṭipadāya jñānaṁ Upādāne jñānaṁ Upādāna samudaye jñānaṁ Upādāna nirodhe jñānaṁ Upādāna nirodha gāminiyā paṭipadāya jñānaṁ Tanhāya jñānaṁ Tanhā samudaye jñānaṁ Tanhā nirodhe jñānaṁ Tanhā nirodha gāminiyā paṭipadāya jñānaṁ Vedanāya jñānaṁ Vedanā samudaye jñānaṁ Vedanā nirodhe jñānaṁ Vedanā nirodha gāminiyā paṭipadāya jñānaṁ Phasse jñānaṁ Phasse samudaye jñānaṁ Phasse nirodhe jñānaṁ Phasse nirodha gāminiyā paṭipadāya jñānaṁ Salāyatane jñānaṁ Salāyatana samudaye jñānaṁ